සියලුම යහපත් මට්ටමින් පවත්වාගෙන නොයන භෝජනාගාර සඳහා නඩු පැවරීම් සහ ඒ වගේම නීතිවංගෙන් කටයුතු කිරීම සිදු කරමින් පවතිනවා. ඒදී ඒ සඳහා වසා දැමීමේ නියෝග, ඒ වගේම ඔවුන්ව අසාධු ලේඛනගත කිරීම සඳහා රෙකමදාරු කිරීම සහ ඒ වගේම වසා දැමීම සඳහා කටයුතු කරමින් පවතිනවා.